සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේන විතක්ක සංඨාන සූත්‍රය. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අපේ හිතට එන ලෝභ, ද්වේෂ, මෝහ සහගත අකුසල විතරක දුරු කරන ආකාර පහක් පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා, අදිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතම්බානි. අදිචිත්තේ යුක්තෝ නැත්තං සමාධේ භාවනාවක යෙදෙන තැනැත්තා කලින් කල නිමිති පහක් මෙනෙහි කරන්නට ඕන. ආකාර පහකින් සිය කෙලෙස් ප්‍රහීණ කරන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා සඳහන් කරනවා. එහිදී මුල්ම කාරණේ විදියට සඳහන් කරන්නේ, යන්නේ මෙත්තං ආගම්ම, යන්නේ මෙත්තං මනසිකරෝතෝ uppajjanti papaka akusala vitakkha chandova sanhitaapi dosoopa sanhitaapi mohoopa sanhitaapi. යම්සි නිමිත්තක් සිහි කරනකොට ලෝභ සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත අකුසල විතර්ක හිතේ හටගන්නවා නම් අන්නේ තැනැත්තා විසින් අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලෝප සංහිතං, එතැනැත්තා විසින් කුසල සහගත වෙනත් නිමිත්තක් සිහි කරන්නට ඕන. උදාහරණයක් හැටියට රාගයක් ඇති වන නිමිත්තක් හිතට එන වෙලාවේදී අසුභය පටික්කෝලයට අදාළ වූ දෙයක් මෙනෙහි කරන්නට ඕන. ද්වේෂයක් හිතට නැගෙන අවස්ථාවකදී මෛත්‍රී සාගත සිතුවිල්ලන් සිහි කිරීම. මෝහ සාගත සිතක් එන වෙලාවේදී ප්‍රඥාවට සම්බන්ධ කාරණයක්, ධර්මකාරණයක්, ධර්ම සාකච්ඡාවක් ආදිය කෙරෙහි හිත යොමු කිරීම. ඒක හරියට උපමාවකින් දක්වනවා, වඩු වැඩ කරන කෙනෙක් කිසියම් ලෑලි කෑලක තියෙන ඇණයක් ඉවත් කරන්න වෙනත් තැනකින් එතෙන්ට ගහලා අර ශක්තිමත් තැනේ අයින් කරන වගේ, නොනැති තැනැත්තා තමන්ගේ හිතට අකුසල විතරක ඊට වෙනස් වූ කුසල සහගත සිතුවිල්ලකින් දුරු කරන්න කියන කාරණයයි මේදී සඳහන් කරන්නේ. මේකට සඳහන් කරනවා අඤ්ඤ නිමිත්ත කියලා, වෙනත් නිමිත්තක් සීකිරීම වශයෙන්. මේක තමයි පළවෙනි කාරණය. යම් කෙනෙක් එහෙම වෙනත් නිමිත්තක් මෙනෙහි කළත් ඒ චන්දෝප සංහිතාදී වූ අකුසල විතර්ක දුරු කරන්න අපහසු නම්, එතනට කළ යුතු දෙවෙනි පිළියම තමයි ආදීනව උපපරික්කිතබ්බෝ. ඒ අකුසල විතර්කයන්ගේ ආදීනව නොනින් මෙනෙහි කරන්නට ඕන. මෙවැනි අකුසල විතර්ක තමන්ට තියෙනකොට තමන්ට පීඩාවක් නේද එන්නේ? දුකක් නේද? අපහසුවක් නේද? අනිත් පැයටත් ඒකෙන් අපහසුවක් එනව නේද කියලා ඒ ආදීනව කල්පනා කරලා අර අකුසල සහගත විතරක දුරු කරන්න කියලා සඳහන් කළා. මේකට කියන්නේ ආදීනව දස්සාවි කියලා. උදාහරණයක් වශයෙන් සඳහන් කරනවා, කිසියම් පිරිසිදුවට ඇඳ පැන දෙන්න කෙනෙකුගේ ශරීරයට මිය ගියපු සත්වයෙකුගේ මලකුණක්, ඉතාම අපවිත්‍ර අසුභ වූ දෙයක් ඔහුගේ ශරීරයට දානවා වගේ, හරියට අපේ හිතට අකුසල සිතිවිල්ලකදී අපි තන්නේ වගේ අසුභ විදියට මෙනෙහි කරලා ඒ ආදීනව දැකලා හැකිතාක් ඉක්මනින් අන්නේ චන්දෝප සංහිත වූ, දෝසෝප සංහිත වූ, මෝහෝප සංහිත, නැත්තං ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල සහගත සිතිවිලි හැකිතාක් ඉක්මනින් දුරු කරන්න කියලා සඳහන් කළා. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට සඳහන් කරන්නේ, යම් කෙනෙකුට අර ඉහතින් සඳහන් කරපු විදිහට අඤ්ඤ විතක්කයකින්වත් නැත්තං ආදීනව දැකලවත් කිසියම් අකුසල විතරක දුරු කරන්න බැරි වෙච්ච වෙලාවේදී ඒ තැනැත්තා විසින් කළ යුත්තේ ඒ අකුසල සංගත සිතුවිල්ල සිහි නොකර ඉන්න. අසති අමනසිකාරෝ ආපජිතබ්බෝ, සිහි නොකර ඉන්නට කියලා බුදුහාමුදුරු දේශනා කළා. හරියට අපි හැඟ රූපයක් බලනකොට ඒ රූපයෙන් රාගාදිය ඇති වෙනවා නම් ඒ රූපය ඒ වෙලාවට නොබල ඉන්නා වගේ, හරියට ඉන්ද්‍රිය සංවරය යෙදෙනා වගේ ඒ අවස්ථාවේදීන් දුරවැලින්නට කියලා දේශනා කළා. මේකත් උපක්‍රමයක් විදිහට දේශනා කරනවා සිහි නොකරඳීම. හැබැයි මේකෙන් අමතක කිරීම කියන එක නෙවෙයි සඳහන් කරන්නේ, ඒ මොහොතට ඒ ගැන යලි යලි සිහි නොකර ඉන්න. තමන්ගේ හිතට රාගාදී අකුසල දහම් නිතර නිතර එනවා නම් ඒවා සිහි නොවන විදිහට තමන්ගේ චින්තනය මෙහෙවන්නයි බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී අනුශාසනා කරන්නේ. හතරවෙනි කාරණේ විදිහට දේශනා කරනවා, අරිහත සඳහන් කරමවලිනොත් බැරි නම් යම්කිසි කෙනෙකුට අකුසලිතක දුරු කරන්න ඒතනත්තාට හතරවෙනි කාරණේ විදිහට දේශනා කරනවා. විතක්ක සංඛාර සංඨානං මනසිකාතම්බා කියලා. ඒ විතර්කයේ මුලටම ගිහිල්ලා ඒ ගැන සීකරන්නේ කියලා. උදාහරණයක් හැටියට සඳහන් කරනවා, වේගෙන් ඇවිදින කෙනෙක් ඉන්නවනම් ඒ වේගෙන් ඇවිදින කෙනා කල්පනා කරනවා, එයි මම මෙච්චර වේගෙන් යන්නේ කියලා හිමි යනවා. හිමි යන කෙනෙක් නම් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න කෙනෙක් නම් වාඩි වෙනවා. වාඩි වෙලින කෙනෙක් නම් ටිකක් විවේකීව සැදපෙනවා. හාන්සි වෙනවා. අන්න ඒ වගේ තමයි යම් කිසි වේගයකින් සිටවිලක් එනකොට අන්නේ සිටවිල්ලේ මුලටම යන්න කියලා. මේකට කියනවා විතක්ක මූල බෙහෙද කියලා. නැත්නම් විතක්ක මූල සංඨාන කියලා. හිතන රාගයක්, ద్వේෂයක්, මෝහයක් වැනි අකුසලයකින් හිතට පීඩාවක් වෙන අවස්ථාවක් තියෙනවා නම්, ඔහු කල්පනා කරලා බලනවා මේ විතරකේ මුල මොකද්ද? තෘෂ්ණාවට හෝ ద్వේෂයට මුල ආසන්නතම හේතුව තමයි වේදනාව කියන එක. සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි. ඒ වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව සලායතන, නැත්නම් ආයතන. ආයතන ඇතිවන්නට හේතුනේ නාම රූප. නාම රූප වලට හේතුව විඥාන. විඥානයට හේතුව සංඛාර. සංඛාර වලට හේතුව අවිද්‍යාව කියලා. මෙන්න මේ ඇහැට දකින රූපය අවිද්‍යාව සහගතව ගත්තොතින් මුලදී විපාක මට්ටමින් හටගන්නා වූ මෙන්න මේ ඇස්කන්නාසාදී ආයතන රූපාදී අරමුණු එය නිරුද්ධුනාට පස්සේ නැවත ඔහු අවිද්‍යා සාගත සිතින් ඒකට බැස ගන්නවා නම් ස්පර්ශ සමුදයන් තිනගෙන එතනටාට සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදන ඇති වෙලා ඒ වේදනාව සැප වේදනාවක් නම් තෘෂ්ණාවක් පැත්තට හෝ දුක් වේදනාවක් නම් ද්වේෂ පැත්තට හෝ මෙන්න මේ දෙපසටම යන ප්‍රධානතම හේතුව අවිද්‍යා සාගත තමාගේම සිත බව තමා මනවින් තේරුම් අරගෙන ඒ මුලපටම්ම අවිද්‍යාව දුරු වෙන මට්ටමෙන් සතිපට්ඨානෙ පිහිටලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම වශයෙන් එතනත්තාට මේ විතක්ක මූල සංඨාන කියපු විදියට විතර්කයන්ගේ ආරම්භයටම ගිහිල්ලා කෙලෙස් දුරු කරගන්නට හැකියාව තියෙනවා. යම් කිසි කෙනෙකුට එහෙමත් බැරි නම් භෞතික වශයෙන් දැඩියෝ මේ සඳහා කැප වෙන ආකාරයක් පස්වෙනි පියවරේදී දක්වනවා. කොහොමද? හිතට චන්දෝප සංහිත වූ, දෝසෝප සංහිත වූ, මෝහෝප සංහිත අකුසල සිතිවිල්ලක් එනවා නම් එතනත්තා දන්තේ දන්තමාදාය, ජීවහාය තාලුන් ආහච්ච, චේතසාචිත්තං අවිනිග්ගහනිතබ්බං, අබිනිප්පීලේ තබ්බං, අභි සන්තාපේ තබ්බං කියපු විදියට තමන්ගේ එක දත්තෙන්දකින් අනිත් දත්තෙන්ද තද කරගෙන, තමන්ගේ දිව තාලලට තද කරගෙන, එතනත්තා සිත දැඩිවම තබාගෙන දැඩි වීරිය අරගෙන අන්නේ වීරිය යුක්තව ඒ සිතුවිල්ලට දැඩිව නිග්‍රහ කරන්නට ඕන, ඒ සිතුවිල්ල දැඩිව පෙළන්නට ඕන, දැඩිව තවන්න ඕන කියලා සඳහන් කළා. මේකට කියන්නේ අබිනිග්ගහනන කියලා. මෙන්න මේ විදියට ආකාර පහක් දක්වනවා. මෙන්න මේකට උදාහරණ විදියට දක්වන්නේ යම්කිසි පුරුෂයෙකුගේ හිස දැඩිව යම්කිසි ශක්තිමත් පුරුෂයෙකු විසින් තද කරනවා නම් අන්නේ තදකල්ල පීඩාවට පත් කරනවා නම් අන්නේ වගේ අප විසින් අපේ හිතට එන අකුසල සිතුවිලි දැඩි වීරියෙන් කායික උත්සාහයෙන් දුරු කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ අපට මෙහිදී දේශනා කරන්නේ. ඉතින් මෙන්න මේ විදියට ආකාර පහක් දක්වනවා. අඤ්ඤවිතක්ක, ආදීනව දස්සාවේ, අසති අමනසිකාර, විතක්ක සංඛාර සංඨාන, අබිනිග්ගහනන මේ ආදි වශයෙන් ආකාර පහකින් අපේ හිතටන කෙලෙසුන් දුරු කරන්න දේශනා කළා. අන්නේ හිත කෙලෙසුන්ගෙන් දුරු කර පමණට අපේ සමාධිය ශක්තිමත් වෙලා ප්‍රඥාව වඩා තිහල තලයකට පත් කරගන්නට අපට හේතුවක් වෙනවා. ඒක අතකින් නීවරණ මට්ටමින් කෙලෙස් දුරු කරගන්නටත්, අනෙත් අතින් සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් අනුසය වශයෙන්ම කෙලෙස් දුරු කරලන්නටත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණත්වයෙන් අනිත්‍ය දුකනාත්ම ප්‍රකට කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී භව, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. තුනුරුවන් සරණයි.